नमस्कार वेवा बुद्धुर्वनत समदा बुद्धिमि शरण्या नमस्कार वेवा दम्रुवनत समदा सदखं शरण्यामि नमस्कार वेवा संगरुवनत समदा महासंग शरण्यामि नमस्कार वेवा तुनुर्वनत समदा तिसारन सारनयामि साधु साधु साधु। श्रद्धावंत पिंगतुनि බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අවබෝධ කිරීමට නම් ඒ කෙනා හිතන්න පුළුවන් කෙනෙක් විය යුතුයි. කල්පනා කරන්න පුළුවන් කෙනෙක් විය යුතුයි. හැබැයි හිතන්න තිබෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පිළිවෙලටයි. උන්වහන්සේ කියා දීපු කර්ණවලට අනුවයි. එතකොට විතරයි අවබෝධ වෙන්නේ. හිතන්න පුළුවන් කියලා වල්පල් හිත හිත හිටියා කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. අපිට ධර්මයේ කියලා එක එක දේවල් හිත හිත හිටියා කියලා ධර්මයේ නාමයෙන් අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්නට ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අවබෝධ කරගන්නට පුළුවන් වෙන්නේ අර කියපු කුසලතාවය ඔබ තුල තිබ්බොත්. ඒ තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දීපු ක්‍රමයට හිතන්න පුළුවන්කම. තමන්ගේ ක්‍රමයට නොවේ. ඒ බුදුරජාණන් වහන්සේ හිත කියා දීපු පිළිවෙලට හිතන්න පුළුවන් වෙච්චයි තමයි නිවන් අවබෝධ කළේ. එහෙම හිතන්න බැරි වෙච්ච අය සෝවාන් වුණෙත් නැහැ. සකදාගාමි වුණෙත් නැහැ. අනාගාමි වුණෙත් නැහැ. අරහත්ත්වයට පත් වුණෙත් නැහැ. සංසාරයෙන් එතෙර වුණෙත් නැහැ. එහෙමනම් අපේ මේ හිතේ තිබෙන කුසලතාවේ තිබිය යුත්තේ අපට ඕන හැටියට හිතීමට නොවේ. බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දීපු ක්‍රමයක් තියෙනවා මේ ජීවිතය ගැන කල්පනා කිරීමට. අන්නේ ක්‍රමයට සිටිය යුතුයි. මම මේකට පුංචි උදාහරණයක් කියන්නම්. වයසක අම්ම කෙනෙක් හිටියා හරිහමං කෑමක් නැති. මේ අම්මා කෑම ටිකක් හොයාගෙන එක්තරා මෙහිණි ආරාමයකට ගියා. දා ඒ ආරාමයට දානයක් ගෙනල්ලා පටාචාරා භික්ෂුණීන් වහන්සේට දානෙ පිළිගැන්නුවා. ඉතුරු වෙච්ච දානෙන් ටිකක් මේ අම්මට දුන්නා. මේ අම්ම මේක අනුභව කළාම රහ වැටුණා. ඊට පස්සේ කල්පනා කළා, අනේ මේ පටාචාර භික්ෂුණීන්ට හොඳට කටරහට හම්බු වෙනවා. එහෙනම් මම මේ නවතින්න ඕනේ. දැන් නවතින්න හිතුවේ බණ ඉගෙන ගන්නද? නෑ. ඔව් රහට කෑම ටිකක් කන්න හිතලා ඊට පස්සේ මේ අම්මා කල්පනා කළා මෙහෙම ඉඳලා මට හැමදාම මේක කරන්න බෑ මහාන වෙන්න ඕන පටාචාර භික්ෂුණීන් වහන්සේට කිව්වා පින්වත් භික්ෂුණීන් වහන්සේ මාව මහාන කරන්න හොඳයි කියලා මහාන කළා මහාන වුණි ධර්මය අවබෝධ කරන්නද ඒක නෑ පටා නමුත් වාසනාව කියන්නේ මේ අම්මට තිබුණ අර හැකියාව මොකද්ද හිතන්න පුළුවන්කම තමන්ගේ බලිතවිල් නොවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පිළිවෙලක් තියෙනවා අන්න ඒ විදිහට හිතන්න පුළුවන්කම පටාචාරාව මිනිස්සුන්ට ධර්ම දේශනා කරද්දි කියනවා මේ අනිත්‍යයි මේ කන අනිත්‍යයි මේ නාසය අනිත්‍යයි මේ දිව අනිත්‍යයි මේ කය අනිත්‍යයි මේ මනස අනිත්‍යයි මොකද පටාචාරෝ ඒ විදිහට නෝනින් මෙනෙහි කරලා තමයි මේකෙන් නිදහස් වුනේ ඒ නිසා ඒ විදිහට පටාචාරාව කියලා දුන්නා ඇහැට පේන රූප අනිත්‍යයි කනට ඇහෙන ශබ්ද අනිත්‍යයි නාසයට දැනෙන ගඳ සුවඳ අනිත්‍යයි දිවට දැනෙන රස අනිත්‍යයි දැන් මේ දිවට දැනෙන රස අනිත්‍යයි කියන වචනේ මේ අම්මගේ හිතේ දෝංකාර දුන්නා. ඒ අම්මා රසට නෙළුම් කළේ. අන්න ටික ටික ඒක අඩු වෙලා. එයාගේ හිතේ පිහිටන්න පටන් ගත්තා අනිත්‍යයි කියන වචනේ. පිහිටන්න පටන් ගත්තේ ගැන හිතපු නිසා. සුළු කාලෙකින් ඒ භික්ෂුණී අරහත්වයට පත් වුණා. බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොයිතරම් අසීමත් දෙයක්ද කියලා. ගියේ වෙන දෙයකට නමුත් මේ ධර්මයේ ශ්‍රවණය කරලා ඒ ධර්මයට අනුව හිතන්න පටන් ගත්තාම මනසේ ධර්මයට විවෘත කරපු නිසා ඊට අනුකූලව කල්පනා කරපු නිසා අවබෝධ වුණා. වර්තමානයේ ලංකාවේ උදවියට මේක හරි අමාරු එකක්. අමාරු වෙලා තියෙන්නේ අනිත්‍ය ධර්මයට විරුද්ධ නිසා. පසුගිය දවස්වල මට මේ හම්බ වුණා සදහවතුන් කීපපලන්. එයයි කියනවා අනිත්‍ය ගැන කතා කළාම පෞරුෂය නැතු යනවලු. අනිත්‍ය ගැන කතා කරාම පෞරුෂය නැති වෙනවලු මං කිව්වා හිතෙන් අනිත්‍ය ගැන කතා කරාම පෞරුෂය නැති වෙනවා නම් අනිත්‍ය අවබෝධ කරපු බුදුරජාණන් වහන්සේගෙන ඉස්සල්ලාම නැති වෙන්න ඕනි පෞරුෂය පෞරුෂය කියලා කියන්නේ තමන්ගේ තියෙන අදීන චින්තනය තමන්ගේ තියෙන ගුණධර්ම වල තියෙන අකම්පිත බව මේව නැති වෙන්න ඕනේ නම් ඉස්සල්ලාම කාතුලද දැන් බලන්න මේ ධර්මයට දේශ කරනවනේ මේ ධර්ම ධම්මං සරණං ගච්ඡාමි කිය කී මේක තමයි පොදු මතේ එමනම් පොදු ජනතාව ධර්මයට දේශ කරනවා මේකමයි මේ අන්‍යාගම්කාරීන්ට වාසියක් උනේ නැත්තම් කිසිම හේතුවක් නැහැ මේකට මෙච්චර වේගෙන් මිත්‍යා දෘෂ්ටියකට යන්න එතකොට අපිට පේනවා මේ ධර්මයට දේශ කරන දේක් කතාබස් කරන නිසා ඊළඟට මට කියනවා මේ පොඩි ළමයි දැන් ඔබ වහන්සේගේ වැඩසටහන් වලට ඉන්න චූටි ළමයිගෙන් ඇහුවොත් කවුරු වෙන්නද කැමති කියලා ඒ ළමයි කියනවා සෝවාන් වෙන්න කැමතියි කියලා. ජීවක ප්‍රශ්නයක් වෙයිනේ. ඔන්න මේ වැඩිහිටියන්ගේ අදහස. මංකෝ ඒ ළමයි පොඩි කාලෙම සෝවාන් වුණොත් කොච්චර ලොකු දෙයක්ද? ඒ ළමයි විවාහ වෙන්න ලෑස්ති වෙනකොට එතකොට ගෑණ ළමයි ප්‍රේමි ළමයි කියාලු වෙනවනම් ඒ පිරිමිලම සෝවාන් වෙච්ච කෙනින් නම් කොච්චර ගුණවත් කෙනෙක්ද පිරිමිලම ගෑන් ළමයි කියාලු වෙනවනම් ඒ ගෑන් ළම සෝවාන් කෙනෙක් නම් කොච්චර ගුණ සම්පන්න කෙනෙක්ද අම්ම කෙනෙකුට දරුව ලැබෙනවා නම් ඒ දරුවන්ගේ අම්මා සෝවාන් කෙනෙක් නම් කොච්චර ලාභයක්ද ඒ දරුවන්ගේ තාත්තා සෝතාපන්න කෙනෙක් නම් කොච්චර ලාභයක්ද ඒ දරුවන්ට මේක තේරෙන්නේ මේ රටේ මිනිස්සුන්ට ඊටවසේ මට කියනවා එහෙම කරාට පස්සේ අපි ආර්ථික වශයෙන් මොනවා වෙයිද දන්නේ නැහැ. මං කිව්වා මෙහෙම එකක්. අධාර්මිකව කෙනෙක් කෝටියක් හම්බ කරන්න පුළුවන්. ධාර්මිකව කෙනෙක් දස කෝටියක් හම්බ කරන්න පුළුවන්. පුළුවන්ද බැරිද කියලා ඇහුවා. පුළුවන් පුළුවන් කිව්වා. ඉතින් පුළුවන් නම් මොකද්ද මේකේ ගැටලුව? ඔන්න ඔකට තමයි කියන්නේ හිතන ක්‍රමේ වැරදිච්ච ජනතාවක්. ඒ වැරදි මනසේ ඉන්නකන් ධර්මයට දේශ කරනවා. ධර්මයට දේශ කරනකන් නිවන ප්‍රතික්ෂේප කරනවා. චතුරාර්ය සත්‍ය අවබෝධයට කැමති නැහැ. ඒකට බයයි. අනිත්‍ය ගැන කතා කරනකට බයයි ජීවිත කඩාවටේ කියලා. බුදුරජාණන් වහන්සේ තමයි එහෙමනම් විශාල හානිය කළා තියෙන්නේ. ඒක අය කියන හැටියට. මොකද්ද මේ අනිත්‍ය ගැන කියා දීලා? ඉතින් මේකෙන් මම මේව මතක් කළේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි ඔබ පැහැදිලා සිටිනවා නම් ඔබ විසින් මේ සමාජයේ ඔබට කරන්න පුළුවන් මට්ටමට ධර්මය අරගෙන යන්න ඕනේ. ගෙල්ල මේ මෝඩ මිනිස්සුන්ගේ මේ කරවල පිහිදලා දාන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ජීවිතයකට ලැබුණ නැත්තම් ඒ ජීවිතයේ තියෙන කරවලයි ඉරුසඳු නැති ලෝකේ කරවලයි අතර වෙනසක් නැහැ. ඉරුසඳු නැති කරවලේ මිනිස්සෙක් යන්න ගියොත් එළියක් නැතුව ඒකේන ඕනම කටුවකුල්ලක පැටලෙන්න පුළුවන්. ඕනම වලක වැටෙන්න පුළුවන්. ඕනම කාණුපල්ලක ඇදගෙන වැටෙන්න පුළුවන්. ඕනම උගුලකට අසු වෙන්න පුළුවන්. මොකද හේතුව කරවලේ ගමන් කිරීම. නමුත් ඉරපෑව වෙලාවක එයාට කටුවකුල් බේරගෙන වලවල් වල නොවැටි උගුල් වල නොවැටි පාර යන්න පුළුවන්කම තියෙනවා. මේ වගේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය නියම විදිහට හිතන එක්කෙනා. එයා පැහැදිලි ඉලක්කයක් කරා යනවා. ඉතින් මේක සිද්ධ වෙන්නේ ඒ ධර්මයට අනුව හිටියොත්. මම කිව්වා එතකොට මේ පින්වතුන්ට ඔබ ධර්මී පැත්තින් ඉඳලා කල්පනා කරන්න, අධර්මී පැත්තින් ඉඳලා කල්පනා කරන්න එපා. ඊරමසි කියනවා නෑ ස්වාමීනාස් අපි දැනුවත් වෙලා ඉන්නේ මේ විදිහටයි කිව්වා. මම කිව්වා ඔක පල්ලි මතේනේ. නෑ මනෝවිද්‍යාව කියන්නේත් එහෙමයි කිව්වා. මම කිව්වා මනෝවිද්‍යාව කියන බටහිර ඇති වෙච්ච එකක් නේ. ඉතින් ඒකත් ආත්මවාදී චින්තනයේ තුල ඇති වෙච්ච එකක් නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ පැත්තනේ. මම කිව්වා ඔබ ශ්‍රාවකෙක් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හිතන්නේ කොහොමද? අන්න ඒ විදිහට මම හිතනවා කියලා ඔබ හිතන්න ඕනේ. එතකොට ඔබට ටික ටික මේ ධර්මයේ පැත්තෙන් කල්පනා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක අපිට පේනවා මහණ වුණත් කරගන්න බැරි අවස්ථා සමහර ස්වාමීන් වහන්සේලාට තියෙනවා. අන්න එහෙම සිදුවීමක් තමයි අද මේ දේශනාව. මේ දේශනාවේ නම චූල මාළුන්ගේ සූත්‍රය. මේ දේශනාවට සම්බන්ධ ස්වාමින් වහන්සේගේ නම මාළුන්ගේ පුත්ත. මෙත කලිනුත් අපි මාළුන්ගේ පුත්ත කියන නමින් යුතු ස්වාමින් වහන්සේ නමක් සම්බන්ධයෙන් දේශනාවක් ශ්‍රවණය කළා. ඒ ස්වාමින් වහන්සේ නෙවෙයි මේ වෙන කෙනෙක්. අපි දන්නවා මහණ වෙන්නේ එක ඉලක්කයකට කවුරුත්. මහණ වෙන්න ඉස්සර වෙලා මේ සිවුරු ඉල්ල ගන්න අපි කියනවා සියලු දුකින් නිදහස් වීම පිණිස, ඒ අමා නිවන සාක්ෂාත් කිරීම පිණිස ওই සිවුරු මට දෙන්න කියලා තමයි මහණ වෙන්නේ. මහණ වුණාට පස්සේ අර මුකුත් සමහරට මහණ වෙච්ච දවසේම මතක නැහැ. ඒ වගේ මේ ස්වාමින් වහන්සේත් මහණ වුණේ නිවන් අවබෝධ කරන්න හිතාගෙන. මහණ වෙලා දැන් ඔන්න එදාසල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවත්වර ජේතවනාරාමේ. මේ ස්වාමීන් වහන්සේගෙන් ගහක් යට වාඩි වෙලා දැන් භාවනා කරන්න පටන් ගත්තා. භාවනා හැටියට දැන් කරන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ දේ නොවේ. සතිපට්ඨානෙ නොවේ. බැම් මෙයා කරන්නේ ඊට වෙනින් එකක්. එයා දැන් වාඩි වෙලා කල්පනා කරනවා මෙහෙම. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ පස් වලට උත්තර දුන්නේ නැහැ. ඇයි එහෙම කළේ? ආන දැන් මෙයා කල්පනා කරන විදිය. බුදුරජාණන් වහන්සේ මේ පස් වලට උත්තර දුන්නේ නැහැ. මොනවද මේ ප්‍රශ්න? මේ ලෝකය සදාකාලිකයිද? මේකට උත්තර දෙන්නේ නැතුව ප්‍රතික්ෂේප කළා. ඇයි එහෙම කළේ? දැන් මෙයා හිතන විදිය. බුදුරජාණන් වහන්සේ ලෝකේ සදාකාලික නැද්ද කියන ප්‍රශ්නෙට උත්තර දුන්නේ නැහැ. ඇයි එහෙම කළේ? දැන් මෙයා භාවනාවට වාඩි වෙලා හිතන එකමේ. බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නෙට උත්තර දුන්නේ නැහැ. ඒ තමයි ලෝකේට කෙලවරක් තිබෙනවාද? දැන් මෙයා කල්පනා කරන්නේ ඇයි එහෙම කළේ? බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නෙට උත්තර දුන්නේ නැහැ. ලෝකේට කෙලවරක් නැද්ද? ඇයි එහෙම කළේ? ඊළඟට මෙයා ආයෙත් කල්පනා කරන බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නෙට උත්තර දුන්නේ නැහැ. මේ ආත්මයත් ශරීරයත් එකයිද? ඇයි එහෙම කළේ? බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නෙට උත්තර දුන්නේ නැහැ. ආත්මයයි ශරීරයයි දෙකක්ද? ඊළඟට එයා ආයෙ කල්පනා කරනවා. බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නෙට උත්තර දුන්නේ නැහැ. තථාගතයන් වහන්සේ මරණින් මත්ති ඉන්නවාද? ඊළඟට මෙයා ආයෙ කල්පනා කරනවා. බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නෙට උත්තර දුන්නේ නැහැ. තථාගතයන් වහන්සේ මරණින් මත්ති නැද්ද? ඊළඟට ආයෙ කල්පනා කරනවා. බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නෙට උත්තර දුන්නේ නැහැ. තථාගතයන් වහන්සේ මරණින් මත්ති ඉන්නවාද නැද්ද? බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නෙට උත්තර දුන්නේ නැහැ. තථාගතයන් වහන්සේ මරණින් මත්ති ඉන්නවාද නැද්ද? දැන් මේක තමයි එයාගේ ඔළුවේ වැඩ කරන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ පිරිසිදු ධර්මයේ නොවේ. අර උත්තර දුන්නේ නැහැ. අපේ බෞද්ධයන්ටත් එහෙම එකක් තියෙනවා. අන්තරා භවයක් තියෙනවද නැද්ද? ඕක තමයි යාගේ ඔළුවේ වැඩ කරන්නේ. ඒ වගේ දැන් මියාගේ ඔළුවේ වැඩ කරන්නේ මේක. දැන් මියා දන්නේවත් නැහැ අදාළ නැති ප්‍රශ්නයක මියා පැටලී සිටින බව. මියා දැන් මේ පඹගාලකට පැටලිච්ච බව මියා දන්නේ නැහැ. දැන් මියාගේ හිතේ මියා මහා විසරද විදිහට කල්පනා කරපු කෙනෙක් කියලා. මියා භාවනා කර කර ඉඳලා වොන්න දැන් කල්පනා කරන කල මේ ඇවිස්සුණා. එයා කල්පනා කළා අද මං කරන්න හොඳ වැඩක්. මං අද යනවා බුදුරජාන් වහන්සේ ළඟට. ගිහින් අද මං කෙලිම අහනවා මේක. උත්තර නොදුන්න ගමන් මං සිවුරු ඇරිය ගියා. දැන් බලන්න කල්පනා කරපු දැන් මේ කල්පනාව යන්නේ කොතනටද කියලා. දැන් මියා මහාන වෙච්ච කරුණවත් මතක නැහැ. ඊට පස්සේ මෙයා මේ මාළුන්ගි පුත්තු ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. ගිහල බුදුරජාණන් වහන්සේට වන්දනා කළා කියනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මං අද භාවනා කර කර හිටියා. භාවනා කර කර ඉන්නකොට මට මෙන්න මේ වගේ සිතුවිලි ආවා. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ප්‍රශ්න වලට උත්තර දුන්නේ නැහැ. ඒ තමයි ලෝකේ සදාකාලිකද? ලෝකේ සදාකාලික නැද්ද? ලෝකේට කෙලවරක් තිබෙනවාද? ලෝකේට කෙලවරක් නැද්ද? ආත්මයත් ශරීරයත් එකයිද? ආත්මයත් ශරීරයත් දෙකයිද? තථාගතයන් වහන්සේ මරණින් මත්ති ඉන්නවාද? තථාගතයන් වහන්සේ මරණින් මත්ති නැද්ද? තථාගතයන් වහන්සේ මරණින් මත්ති ඉන්නවාද නැද්ද? තථාගතයන් වහන්සේ මරණින් මත්ති ඉන්නෙත් නැද්ද? නැත්තෙත් නැද්ද? මෙන්න මේවා මගේ හිතේ හරියට වැඩ කළා කියලා. ඊට පස්සේ මං කල්පනා කළා මට මේකට උත්තර ඕන. මේකට උත්තර නැත්තම් මං සිවුරු ඇරලා යනවා. නම් බලන්න පින්වතුනි පුදුමයි කියන්නේ බුදුරජාණන් වහන්සේ උත්තර නොදීපු මේ කරුණු වලට අදටත් උත්තර නැහැ. මේ දක්වා උත්තර නැහැ. ඉතින් මෙයා කොච්චර දුරට මේකෙදි හිතුවක්කාරද කියන්නේ මෙයා මහා විශාරද කෙනෙක් කියලා දැන් මෙයා හිතාගෙන බුදුරජාණන් වහන්සේත් එක්ක කියන මෙහෙම. භාග්‍යවතුන් වහන්සේ දන්නවනම් ලෝකෙ සදාකාලිකයි කියලා. කෙලින්ම කියන්නේ ලෝකෙ සදාකාලිකයි කියලා. භාග්‍යවතුන් වහන්සේ දන්නවනම් ලෝකෙ සදාකාලික නෑ කියලා ඒකත් කෙලින්ම කියන්නේ සදාකාලික නෑ කියලා. භාග්‍යවතුන් වහන්සේ ඕක දන්නේ නැත්තම් කෙලින්ම කියන්න මට මේක දන්නේ නෑ කියලා. ඒක තමයි කියනවා. ඒත දේව උජුකං හෝති යලිදන් නජානාමෙන සප්න පස්සාමීති. ඒක තමයි කියන කෙලින් කතාව. මේක මග අරින් නැතුව කෙලින් කියන්න කියන. ඊළඟට කියනවා ආයමත් මෙයා ගිහින් භාග්‍යවතුන් වහන්සේ දන්නවනම් ලෝකයට කෙලවරක් තියෙනවා කියලා කෙලවරක් තියෙනවා කියන්න. භාග්‍යවතුන් වහන්සේ දන්නවනම් ලෝකයට කෙලවරක් නැහැ කියලා කෙලවරක් නැහැ කියන්නේ. භාග්‍යවතුන් වහන්සේ දන්නේ නැත්තම් ඕක දන්නේ නැහැ කියන්නකො කියලා කිව්වා. ඊට පස්සේ මාළුන්ගේ පුත්‍ර කියන බුදුරජාණන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ දන්නවනම් ආත්මත් ශරීරයත් එකයි කියලා ආත්මත් ශරීරයත් එක බව කියන්නේ. භාග්‍යවතුන් වහන්සේ දන්නවනම් ආත්මත් ශරීරයත් දෙකයි කියලා ආත්මත් ශරීරයත් දෙකක් බව කියන්නේ. භාග්‍යවතුන් වහන්සේ ඕක දන්නේ නැත්තම් කෙලින්ම කියන්න දන්නේ නැහැ කියලා ඉවරනේ. ඊළඟට කියන භාග්‍යවතුන් වහන්සේ දන්නවනම් තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවා කියලා මරණෙමත් ඉන්නවා කියන්නේ. භාග්‍යවතුන් වහන්සේ දන්නේ නැත්නම් තථාගතයන් වහන්සේ මරණෙමත් නැතෝ කියලා තථාගතයන් වහන්සේ මරණෙමත් නැත කියන්නේ. භාග්‍යවතුන් වහන්සේ ඕක දන්නේ නැත්නම් දන්නේ නැහැ කියලා කියන්නේ. භාග්‍යවතුන් වහන්සේ දන්නවා නම් තථාගතයන් වහන්සේ මරණෙමත් ඉන්නවා නැහැ කියලා. භාග්‍යවතුන් වහන්සේ දන්නවා නම් තථාගතයන් වහන්සේ මරණෙමත් ඉන්නෙත් නෑ නැතිත් නෑ කියලා කෙලින්ම කියන්න කිව්වා. මේක මං දන්නේ නෑ කියලා. දැන් මෙයා මහා චණ්ඩිකමක් කළා කියලා දැන් මෙයා හිතාගෙන ඉන්නේ ඇතිනේ කෙලින් කතා කළා. බුදුරජාණන් වහන්සේ බලන්න ඇති අනේ මෙයාට වෙච්ච දෙයක්. දැන් ඔබට උනත් මේ පස්සෙදීහා බැලුවාම සමහරට හිතෙන්න පුළුවන් ඇයි මේවට උත්තර දුන්නේ නැත්තේ කියලා. නමුත් මේක හරි ලස්සනට මේක තෝරනවා. ධර්මේ කරා පැමිණිච්ච කෙනෙකුට කිසි දවසක මේ ගැටලු ඇති වෙන්නේ නැහැ. අපි වුණත් පින්වතුනි මේ පිරිසිදු ධර්මයේ කියන්නේ නැතුව අපේ රටේ හාමුදුරුවෝ අපිව අතරමං කළා. ඒ තමයි අපි වැදලා දැම්ම ඌමන නැති ප්‍රශ්නවල අපිව පටලවනවා. එකක් තමයි අන්තරා භවය. තාමත් පැටලී පැටලී යන්නේ ඒවට. ඊළඟට අදාළ නැති දේවල් වලට පටලවනවා. අමීබාව 10ට කැඩුවම මොකද වෙන්නේ කියලා අහනවා. අදාළ නැති ප්‍රශ්න වලට මිනිස්සු එතකොට පැටලි පැටලි පැටලි යනවා. තමන්ගේ ප්‍රශ්නේ වෙනින් එකක්. තමන් හොයාගෙන ගියපු ප්‍රශ්නේ වෙනින් එකක්. බුදුරජාණන් වහන්සේ ලස්සන උත්තරයක් දුන්නා. බුදුරජාණන් වහන්සේ අනෝ ඈමාලුන්ගේ පුත්ත මං ඔබට මෙහෙම කිව්වද මාළුන්ගේ පුත්තේ එන්න මගේ ළඟ මහාන වෙන්න මං ඔබට ওই ප්‍රශ්න 10ට උත්තර දෙන්නම් මං ඔබට කිව්වද අනේ භාග්‍යවතුන් වහන්සේ කිව්වේ නැහැ කිව්වා. ඊට පස්සේ ආව මාළුන්ගේ පුත්ත මම දැන් කියන්නෙත් නෑ ඔබට මගේ ළඟ මහාන වෙන්න මේ ප්‍රශ්න වලට උත්තර දෙන්නම් කියලා. ඒ මෙකී මේ කාවද මේ ප්‍රතික්ෂේප කරන්න හදන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ මාළුන්ගේ පුත්තට ප්‍රකාශ කරනවා, මාළුන්ගේ පුත්ත ඔබ මට මෙහෙම කිව්වද, මම භාග්‍යවතුන් වහන්සේ ළඟ මහාන වෙන්න කැමතියි, හැබැයි භාග්‍යවතුන් වහන්සේ මේ ප්‍රශ්න වලට මට උත්තර දෙන්න ඕන, ඔබ මට මෙහෙම කිව්වද මහාන වෙන්න කලින්? කිව්වේ නෑ කිව්වා. එහෙනම් මොකද්ද මේ කාවද ප්‍රතික්ෂේප කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා, මාළුන්ගේ පුත්ත මේක මේ වගේ එකක් කිව්වා, ඕක මෙන්න මේ වගේ එකක් කිව්වා. ඔය ඔබේ ප්‍රශ්න ටික මිනිස්සෙකුට විසපුවාපු ඊතලයකින් කවුරු හරි කෙනෙක් විද්දා, විද්දට පස්සේ ඊතලේ පපුව ඇනිලා තියෙද්දි මෙයා උස්සගෙන ගෙනිනවා වෛද්‍යවරයෙක් ගාවට, යාගේ යාළ මිත්‍රයෝ ඥාති හිතයිසී පිරිස. දැන් වෛද්‍යවරයා ඊතලේ ගලවලා මෙයාට බෙහෙත් කරන්න ලෑස්ති වෙනවා. මෙයා කියනවා එපා එපා එපා, ඉස්සෙල්ල මේ ඊතලයට අත තියන්න එපා, මට තියෙනවා ප්‍රශ්න කීපයක්. මොකද මේ ඊතලේ ඒවා විදපු එකාගේ කුලය මොකක්ද, ගොයිගමද, කරාවිද, දුරාවිද, පදුද? මේ වගේ ටික කියනකම් ඊතලේ ගලවන්න බෑ. ඔන්න ප්‍රශ්න මාලාවක් තියෙනවා. ඊළඟට මේ ඊතලේ එවපු එකාගේ පරම්පරා නාමය කුමක්ද? ඒ පරම්පරා නාමය මං දැනගන්නකම් ඊතලේට අත තියන්න එපා. ඊළඟට මේ ඊතලේ එවපු එකා උස මහතෙක්ද මිට්ටෙක්ද? මේක ගැන කියනකම් ඊතලේ නම් ගලවන්න දෙන්නේ නැහැ. මේ ඊතලේ එවපු එක්කෙනා කළුද, සුදුද, තලෙලුද? මේ කාර්යය දැනගන්නකම් ඊතලේ හොල්ලන්න දෙන්නේ නැහැ. මේ ඊතලේ එවපු එකාගේ ස්ථිර පදිංචිය කොහේද? බලන්න බුදුරජාණන් කොච්චර දැනුවත් කරනවද කියලා. එයා කොහේද ඒක කියනකම් මේක ගලවන්න දෙන්නේ නැහැ. මේ ඊතලේ හදාපු කම්පනිය මොකක්ද? ඒක කියනකම් ගලවන්න දෙන්නේ නැහැ. මේ ඊතලේ හදන්න ගත්තු ලෝහ වර්ගයේ මොනවාද? ඒක දැනගන්නකම් ඊතලේ ගලවන්න දෙන්නේ නැහැ. මේ ඊතලේ කෙළවරේ ගහලා තියෙන පියාට කොයි කුරුල්ලන්ගේද? ඒක දැනගන්නකම් ගලවන්න දෙන්නේ නැහැ. කියන මාළුන්ගේ පුත් ආනිය වගේ කිරුබේ ප්‍රශ්න. එයා ඊතලේ එවපු එක්කෙනා සම්බන්ධයෙන්, ඊතලේ සම්බන්ධයෙන් ඒ පිළිතුරු නොලබාම මොකද වෙන්නේ? මරණයටපත් වෙනවා. ඔය වගේ කියනවා තථාගතයන් වහන්සේ නොවදාල විස්තර නොකළ ප්‍රතික්ෂේප කරපු ප්‍රශ්නවලට උත්තර හොයන්න දඟලන අය, ඒවාටත් උත්තර නොලබාම ජීවිතයත් අවබෝධ නොකරම මැරිලා යනවා. දැන් හිතලා බලන්න මේක කොච්චර සත්‍යයක්ද කියලා. අන්තරාභවය ගැන කෑ ගහන උදවිය, ඒකටත් උත්තර නොලබාම ජීවිතයත් අවබෝධ නොකරම මැරිලා යනවා. අමීබාව ගැන හොයන අය, ජීවිතයත් අවබෝධ නොකරම ඒවටත් උත්තර නොලබාම මැරිලා යනවා. වාද කර කර ඉඳලා උත්තරක් නැතුව තමන්ගේ ජීවිත අවබෝධයත් අහිමි කරගෙන මරණයටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට මේක තෝරලා දෙනවා. මෙහෙම කියන එක මතක් වෙනවා අපට බුදුරජාණන් වහන්සේ වදාළ එක්තරා දේශනාවක්. ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ ඇට්ටේරිය වනයේක. මේ ඇට්ටේරිය වනයේ වැටිලා තිබිච්ච කොළහුරක් අතට ගත්තා. අරගෙන භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා, මහණෙනි දැන් බලන්න මේ වනාන්තරයේ දිහා, මේ වනාන්තරයේ කොළද වැඩි මේ අතේ තියෙන කොළද? ස්වාමීන් වහන්සේලා පිළිතුරු දුන්න භාග්‍යතුන් වහන්සේ, අතේ තියෙන කොළ ප්‍රමාණය ඊටාම ස්වල්පයයි, මේ වනාන්තරයේ අති විශාල කොළ ප්‍රමාණයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්න මහණෙනි තථාගතයන් වහන්සේගේ අවබෝධය මේ වනාන්තරයේ කොළවැනි මහ විශාල පාරාසයකට පළල්ව පැතිර යන එකක්. නමුත් ඔබට දේශනා කළ තිබෙන්නේ මේ අතරගත්තු කොළ ප්‍රමාණය වගේ ටිකක්. මේක තමයි ඔබේ අවබෝධයට උපකාර වන කොටස. අනිත්‍යව ඔබේ අවබෝධයට උපකාර වන්නේ නැහැ. බලන්න බුදුරජාණන් වහන්සේ කොච්චර ලස්සනට තෝරනවද කියලා. මට මතක් වෙනා එතකොට මේක හරියට මේ අම්මා කෙනෙක් දරුවෙකුට දෙන්න ඕන කෑම වර්ග තෝරනවා වගේ. අපි කිම අසනීප වෙච්ච ළමෙක් ඉන්නවා. මේ දරුවට බෙහෙත් දෙන්න තියෙන නිසා ආහාර පාන ආදී පරිස්සමෙන් තමයි දෙන්න තියෙන්නේ. මේ ළමයා එක්කගෙන යනවා සුපර් මාකට් එකකට. එතකොට මොකද වෙන්නේ? ළමයාට තේරෙන්නේ තෝරගන්න ඕන කෑම. ලස්සනට පෙනුමට එක එක කෑම වර්ග තියෙනවා. ළමයා මොකද කරන්නේ? අම්මේ අරක දෙන්න, අම්මේ මේක දෙන්න කී කී මේවා ඉල්ලනවා. එතකොට ළමයාට ආදරේ අම්මා. අම්මා ඊ ළමයා ඉල්ලන එක දෙනවද? අම්මා මොකද කරන්නේ? අම්මා කියන පුතේ වාට ඕවා හොඳ නෑ. ඕවා කෑවොත් එමු යාගේ අසනීප වැඩි වෙයි. ඔයා දැන් බෙහෙත් ගන්න දරුවෙක් නේ. දැන් අම්මා මේ කියන කාරණේ ළමයාට තේරෙනවද? ළමයා හිතන්නේ අම්මා තරහයි. අම්මා ආදරේ නෑ. ඒ නිසා මම මේ ඉල්ලන දේ අම්මා දෙන්නේ නැත්te කියලා. නමුත් බැලුවාම ඇත්තටම ආදරේ ඒ අම්මා තමයි ළමයාට ආදරේ. ඒ නිසා අම්මා මොකද කරන්නේ? ළමයාට අර ඔක්කොම ප්‍රතික්ෂේප කළා කියනවා. ඔයා මේක කන්න කියලා අර ලිඩීට ගුණ එකක් ළමයාට දෙනවා. ආන් මේ වගේ බුදුරජාණන් වහන්සේ අපිට ධර්මයේ දීලා තියෙන්නේ. අපිව අතරමං කරවල නැහැ. අපිව නානා ප්‍රකාර මතවාදවලට කැඳවගෙන ගිහින් අපිව මුලාවේ දමල නැහැ. පැහැදිලි ඉලක්කයකින්, පැහැදිලි මාර්ගයකින්, පැහැදිලි ගමනක් යන්න අපට පාර පෙන්වලා තියෙනවා. මේ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අර අම්මා කෙනෙක් දරුවෙකුට කැම්බින් තෝරනවා වගේ අපට හිතන්න පුළුවන් ක්‍රමයේ කියලා දෙනවා. ලෝකෙ වෙන කිසි කෙනෙක් අපට මේක කියා දුන්නේ නැහැ. මෙහෙම හිතන්න, මෙහෙම හිතන්න එපා කියලා. ඒක තැනක බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි, ඔය ලෝභය කියන එක අත්හරින්න පුළුවන් එකක්. මං ඇප වෙනවා. එහෙම තියෙනවා. මං ඇප වෙනවා. මේක අත්හරින්න පුළුවන් කියලා. එච්චරට උනන්දු කරනවා. මනුස්ස වර්ගයාට සැබෑම සෙනෙහස දැක්වූ කෙනා. ඉතින් මේක අපි හරියට තේරුම් ගන්න ඕනේ. දැන් සෙනෙහස සාමි ගැන වැඩිපුර කතා කරන කාලේ මේ කාලේ. දෙසැම්බර්. නමුත් ඒ නිසා මතක තියාගන්න ඒක අමූලික බොරුවක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි මේ ලෝකේ අනිත් ආගමේ කවදාවත් සමාන කරන්න බෑ. ඒක කවදාවත් සමාන කරන්න බෑ. ඒ හිරු මඩලයි කලාමැදිරි එළියයි කවදාවත් සමාන කරන්න බෑ. අනිම වගේ එකක්. අනික හරියටම මේක බුදුරජාණන් වහන්සේ තෝරලා දෙනවා. හිතන දුන ආකාරය මේ බලන්න. උන්වහන්සේ දේශනා කරන මාළුන්ක පුත්තට මේ මාළුන්ක පුත්ත ලෝකේ සදාකාලිකයි කියලා හිත හිතා හිටියා කියලා සදාකාලික නෑ කියලා මේ මතවාදි ගත්ත පමණින් නිවන් මඟ පෑදෙන්නේ නෑ. ලෝකේ සදාකාලිකයි කියලා හිතාගෙන හිටියත් සදාකාලික නෑ කියලා හිතාගෙන හිටියත් තියෙන්නේ මෙච්චරයි කිව්වා. මොනවාද? ඉපදීමක් තියෙනවා. මහලු වීමක් තියෙනවා. මරණයක් තියෙනවා. ශෝක වැළපීම් දුක් දුම්න සුසුම් හෙලීම් තියෙනවා. ඔච්චරයි තියෙන්නේ. බලන්න කොච්චර ලස්සනට තෝරනවාද කියලා. අපිට මේක ලස්සනට ගන්න පුළුවන් අන්තරා භවයක් ගැන කතා කර කර හිටියත්. අන්තරා භවයක් නැත කීකේ හිටියත් ඉපදීමක් තියෙනවා. මහලු වීමක් තියෙනවා. මරණයක් තියෙනවා. ශෝක වැළපීම් දුක් දුම්න සුසුම් හෙලීම් තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකයට කෙලවරක් ඇත කියලා කී කී හිටියත් ලෝකයට කෙලවරක් නැත කී කියා හිටියත් නිවන් මඟ නම් පෑදෙන්නේ ලෝකයට කෙලවරක් ඇත කිව්වත් ලෝකයට කෙලවරක් නැත කිව්වත් තියෙන්නේ මෙච්චරයි ඉපදීමක් තියෙනවා මහලු වීමක් තියෙනවා මරණයක් තියෙනවා ශෝක වැළපීම් දුක් දුම්න සුසුම් හෙලීම් තියෙනවා ආත්මයක් ශරීරයක් දෙකයි කියේ කී හිටියත් ආත්මයක් ශරීරයක් දෙකයි කියේ කී හිටියත් නිවන් මඟට නම් ප්‍රයෝජනයක් නැහැ ආත්මයක් ශරීරය එකයි කියේ කී හිටියත් ආත්මයක් ශරීරයක් දෙකයි කියේ කී හිටියත් තියෙන්නේ මෙච්චරයි ඉපදීමක් තියෙනවා ජරාවක් තියෙනවා මරණයක් තියෙනවා සූක වැළපීම් දුක් දුම්න සුසුංගිලින් තියෙනවා මෙන්න මෙවුවා නැති කිරීමටයි තථාගතයන් වහන්සේ දහම් දෙසන්නේ දැන් එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ කෙලවරකදී සංසාරේ ඉපදීපද යන්න නෙවෙයි මහලෙවි සංසාරේ ගත කරන්න නෙවෙයි මෙරි මෙරි යන්න නෙවෙයි සුසුම් මෙලෙල ශෝක කරගෙන සිටින්න නෙවෙයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මේ ජීවිතය අවබෝධ කරන්නයි උන්වහන්සේ ධර්ම දේශනා කරන්නේ තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවා කී කී ඉන්නත් නොවේ තථාගතයන් වහන්සේ මරණින් මත්තේ නැත කී කී හිටියා කියලා නිවන් මඟ පාදින්නේ නැහැ තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවා කී කී හිටියත් නැත කී කී හිටියත් ඒකිනාට ඔව් ඒකිනාට තියෙන්නේ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනස්ස උපායාස මේවා ප්‍රහාණය කරන්ටයි බුදුරජාණන් වහන්සේ දහම් දෙසන්නේ ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවාද නැද්ද කිව්වා තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නෙත් නෑ නැත්තිත් නෑ කිය කී හිටියත් නිවන් මඟ නම් පෑදෙන්නේ නෑ ඒවා කිය කී හිටියට තියෙන්නේ මෙච්චරයි කිව්වා ඉපදීම මහලු වීම මරණය ශෝක වැළපීම් දුක් දොම්න සුසුම් හෙලීම් මේව ප්‍රහාණය කිරීමටයි බුදුරජාණන් වහන්සේ දහම් දෙසන්නේ දැන් ඔබෙත් මගෙත් ප්‍රශ්නේ ඕක නෙවෙයිද ඔබෙත් මගේ ප්‍රශ්නේ ඇමීබාව නොවේ ඔබෙත් මගේ ප්‍රශ්නේ අන්තරා භවය නොවේ ඔබෙත් මගේ ප්‍රශ්නේ ඉපදීමයි මහලු වීමයි මරණයයි ශෝක වැළපීම් දුක් දුම්න සුසුම් හෙලීමයි මේන් ඈතර වීම අනේ මතේ හිටියොත් තමයි නියම විදියට පිළිතුරු සොයා ගන්න පුළුවන් වෙන්නේ ජීවිතය කියන්නේ මොකද්ද කියලා අපට මේ ළඟදී සුවමහාඳුරෝ හොඳ පාඩමක් ඉගැන්නුවා. දැන් බලන්න උන්වහන්සේ හිතාගෙන හිටපු දේවල් සිහිනයක් ලෙස බොඳ වී ගියේ නැද්ද? මේක නිමිත ජීවිත යථාර්ථය. බුදුරජාණන් වහන්සේ අපට ඒකන දේශනා කළේ අප නිතර හිතන්න කිව්වා මැරෙන අය අපි. ලිඩ වෙන අය අපි. මහලු වෙලා යන අය අපි. මේ සංස්කාර ගෙවිල යන අය අපි මේ ජීවිතයට කරදරයක් වෙන්න කලින් මේ ජීවිතය අවබෝධ කරන්න ඕන කියලා මේ ගැන අපට තේරුමක් නැත්තම් මේ ප්‍රශ්නවල පැටලෙනවා තව කාරණයක් කියන්න තියෙනවා මේ සූත්‍ර දේශනාවල බුද්ධ ජයන්ති පරිවර්තනවල සිංහල පරිවර්තනේ වැරදි තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවාද කියන එකට මේ පරිවර්තනවල තියෙන්නේ සත්වයා මරණින් මත්තේ ඉන්නවාද ඒක බුදුරජාණන් වහන්සේ උත්තර දුන්නේ නැහැ වගේ අදහසක් තියෙන එතකොට සත්වයා මරණින් මත්තේ ඉන්නවාද කියන එකට බුදුරජාණන් වහන්සේගේ පැහැදිලි උත්තරයක් තියෙනවා ඉන්නවා කියලා එයි මේ පටිච්චසමුප්පාදෙන් විස්තර කරන්නේ ආයේ උපතක් කරා යන හැටි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේක යලි යලි ඉන්නකම් යලි යලි උපදීම යලි යලි මරණේ තියෙනවා කියලා එමනම් මේ පරිවර්තනේ වැරදි. තථාගතයන් වහන්සේ කියලා කියන්නේ සත්‍යයා නෙවෙයි රහතන් වහන්සේ. රහතන් වහන්සේ කියන්නේ දුක අවබෝධ කරලා දුකෙන් නිදහස් වෙච්ච උත්තමයා. දුක මොකක්ද? පංච උපාදානස්කන්ධය. රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන. මේ දුකට ඇලී වාසය කරන නිසා තමයි සත්වයා කියන්නේ. එතකොට මේ දුකට ඇලී වාසය කරනකම් එයා දුක හදනවා. දුකට ඇල්ම කියන්නේ දුකේ හේතුව. ඒක දුක්ඛ සමුදය. ඒක ප්‍රහාණය කළ යුතු එකක්. එතකොට මේක ප්‍රහාණය වෙන්නේ නැත්තේ මේ පංච උපාදානස්කන්ධය ගැන අවබෝධ නොවීම නිසා. ඉතින් මේ මාර්ගයේ වඩන කෙනා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධය අවබෝධ කරගන්නවා. මේක අනිත්‍ය එකක්. මේක දුක් දෙයක්. මේක අනාත්ම දෙයක්. අවබෝධ කළා ඒ ගැන මම, මගේ, මාගේ ආත්මය කියලා හැඟීමක් තිබ්බනම් ඒ හැඟීම දුරු කරගන්නවා. අන්නිරාතන් වහන්සේ. ඊට පස්සේ රහතන් වහන්සේට මගේ රූපය කියලා එකක් තියෙනවද? මගේ විඳීම කියලා එකක් තියෙනවද? මගේ සංඥා කියලා එකක් තියෙනවද? මගේ සංස්කාර කියලා එකක් තියෙනවද? මගේ විඥාන කියලා එකක් නැහැ. ඒක නිදහස් වෙනවා. නිදහස් වෙලා උන්වහන්සේ ජීවත් වුණාට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධයෙන්ට නොබැඳී පංච උපාදානස්කන්ධයෙන් නිදහස් වෙලා වාසය කරන්නේ. එබඳු කෙනෙකුට මරණින් මත්තේ ඉන්නවාද නැද්ද පණවන්න බෑ. ඇයි? මරණින් මත්තේ තියෙන්නේ රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංස්කාරයක්, විඥානයක්. ඔබට මතක ඇති බීජ සූත්‍රය තියෙනවා. මේ රූප වේදනා සංඥා සංකාර සහිතවයි මේ විඥානේ චුත වෙන්නේ, විඥානේ උපදින්නේ. එහෙමනම් මේව ප්‍රහාණය කරපු කෙනෙකුට මරණින් මත්තේ ඉන්නවාද කියන ප්‍රශ්නේ ගැළපෙනවද? ආන්න එතකොට බලන්න හරි පැහැදිලි මේ කතා කරන රාතන් වහන්සේ ගැන. ඉතින් ඒක පටලවල තියෙනවා සත්‍යා කියන වචනේ දාලා. එතකොට ඒක මේක පැටලුණාට පස්සේ මේක සිංහලෙන් කියූපෙ කෙනෙක් හිතනවා බුදුරජාණන් වහන්සේ මේ සත්‍යා ගැන ප්‍රතික්ෂේප ගැති ඇති කියලා. ඔන්න පටලව ගන්නවා එයා ඊට පස්සේ. එයා ඊට පස්සේ කල්පනා කරනවා එහෙනම් මේ කියන්නේ මෙමී බව ගැන වෙන්නේ ඇති. ඔන්න පටලව ගන්නවා. නමුත් පැහැදිලිව තේරෙනවා ඒ අදාළ නැති ප්‍රශ්න වලට පැටලි පැටලි පැටලි පැටලි යන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අර්ථය අවබෝධ කරගන්නට බැරි වුණාම. ඉතින් බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කළා මෙහෙම. මාළුන්ගේ පුත්ත, තථාගතයන් වහන්සේ ඔය ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැහැ. මතක තියාගන්න කිව්වා. ඔය ප්‍රශ්න වලට තථාගතයන් වහන්සේ උත්තර දුන්නේ නැහැ කියලා. දැන් අද අපි ශ්‍රාවකයෝ හැටියට ඒ උත්තර නොදුන් ප්‍රශ්න වලට උත්තර හොයන්න ගියොත් අර ඊතල පාරක වැදිච්ච එක්කිනා ඒ ඊතල යොපු එක්කිනා ගැන හොයනවා වගේ වැඩක් නේද අපි කරන්නේ නම්. ඉතින් බුදුරජාණන් වහන්සේ ඊළඟට විස්තර කරනවා මාළුන්ගේ පුත්ත තථාගතයන් වහන්සේ මොකද මේකට උත්තර නොදුන්නේ? මේ ප්‍රශ්න කිසිම ප්‍රයෝජනයක් නැහැ. කිසිම ප්‍රයෝජනයක් නැහැ. නිවන් මගට මුල් වන්නේ නැහැ. අවබෝධින් කලකිරීමට හේතු වෙන්නේ නැහැ. නොවැල්මට උපකාර වෙන්නේ නැහැ. ඇල්ම නිරුද්ධ වීම පිණිස උපකාර වෙන්නේ නැහැ. සංසිඳීම පිණිස උපකාර වෙන්නේ නැහැ. අවබෝධයේ පිණිස උපකාර වෙන්නේ නැහැ. නිවන් අවබෝධයේ පිණිස, නිවන පිණිස පවතින්නේ නැහැ කියන ඔය එකක්වත්. එහෙනම් නිවන පිණිස පවතින්නේ ස්ථිරම බුදුරජාණන් වහන්සේගේ ධර්මය විතරයි. උන්වහන්සේ නොදාල දේවල් වල පැටලි පැටලි ඉන්න තාක්කල් පිහිටක් නැහැ. පිහිටක් නැහැ. මේකට හොඳ සිදුවීමක් අපට මේ ඉතිහාසයේ තියෙන ඕනතරම් සිද්ධි. අචිරෝදී ගංගාවේ එක කුලයක්, මාළු අල්ලන කුලයක කොල්ල 500ක් හිටියා. අචිරෝදී ගංගාවේ මාළු අල්ලනවා. මාළු අල්ලද්දී අහු වුණා විශාල මාළුවෙක්, අද්භූත සුන්දරත්වයක් තියෙන. මාළු අල්ලන කොල්ල ටික කල්පනා කළා අපි මේකම අරගෙන ගිහින් පෙන්නමු රජ්ජුරුවන්ට. රජ්ජුරුව මාළු ටැංකියේ දාගනීවි. එතකොට අපිට තෑගි භෝග දීවි. කියලා ටැංකියක් හදාගෙන මේ මාළුවව අරන් ගියා. රජුරන්ට පෙන්වෙම රජුරු බල්ලා කියන හැබැයිනේ නම් මේක අද්භූත සුන්දරයිනේ. අපි මේකව ගෙනihin පෙන්නව කිව්වා බුදුරජාණන් වහන්සේට. ඉතින් මාළුවව අරගෙන ගියා. සවස් වරට ඇතුළු වෙනකොටම මාළුව වතුරෙන් උඩට ඔලුව දාලා හැණුමක් කැරියා. ගන්ධස්සාරි බෑ. තවත් ප්‍රශ්නයක්ද මිනිසුන්? මාළුවගේ පිට පෙනුම නම් හරිම හැඩයි. බුදුරජාණන් වහන්සේ ළඟට ගෙනිල්ල මාළුව තිබ්බා. මේ ටැංකිය. උන්වහන්සේ බලාගෙන ඉඳලා කිව්වා මියා මේ මහණ වෙච්ච කෙනෙක් නේ. මේ අවුරුදු 20,000ක් මහණ දම් පුරුපු කෙනෙක් කිව්වා. ඊර්වසේ බුදුරජාණන් වහන්සේ මාළුව දිහා බල්ලා කියනවා අන් පිරිසට කියනවා ඔන්න දැන් මේ මාළුවව කතා කරන්න හරි ගස්සනවා. දැන් මේ මාළුවාගේම විස්තර අහන්න ඕනේ කියලා කිව්වා. මාළුව ඔබ මහාන වෙලා හිටියේ කොයි බුද්ධ ශාසනයේද? දැන් මාළුව උත්තර දෙනවා කාශ්‍යප බුද්ධ ශාසනයේ. ඔබ අවුරුදු කී දහහක් සිල් රැක්කද? 20,000ක් සිල් රැක්කා. උඹේ පවුල වෙන කවුද මහාන වෙලා වුන්නේ? ඉතින් මාළුව දැන් කියනවා අයියා මහාන වෙලා වුණ මතකයි. අම්මා මහාන වෙලා වුණා. නංගිත් මහාන වුණා. අයියට මොකද වුනේ? අයියා පිරිනිවන් පෑවා. එහෙනම් එකම පිරිසක් තුලින් එහෙනම් පේන පිරිසිදු ධර්මයේ තිබිලා තිබෙද්දී අවබෝධ කරලා නැත්තේ. අයියා පිරිනිවන් පෑවා කිව්වා. නං අම්මට මොකද වුනේ කියලා. අම්මා නිරයේ. නංගි කොහෙද කියලා දැන් මහාන වෙච්ච නංගිත් නිරේ කිව්වා. මොකද කියලා නිරේ ගියේ? අනේ සිල් ලං රැක්ක තමයි චතුරාරි සත්‍යයට අපහාස කළා. රහතන් වහන්සේට ගර්හා කළා. ධර්මයේ කන පිට හැරෙව්වා අපි. ඔන්න අකුසලී. ඊර්වසේව මාළු උඹ කොහෙද යන්නේ මරණින් මත්තේ? මාළුවා කියන මාත් නිරේ යන. මාළුවට උල්ල ගන්න බෑ දුක. ඔළුව උස්සල ගහගත්ත අර ටැංකිය බඳේ මලා. නිරේ උපන්න. දැන් මේ කතා කරන වෙලාවෙත් යා නිරේ. ඔන්න බලන්න මේ සංසාරේ හැටි. මාළුවලන කොල්ලු ටික මූන්ට මූණ බලාගත්තා. අවුරුදු 20,000ක් මහානදම් පුරපු හාඳුරු නමක් මෙහෙම ගංගාවක හිටියනම් අපිටත් හොරා. අපි මේ මාළුවල ඉන්නයිට මක් වෙයිද? කොල්ලු ටික කල්පනා කළා මේ මාළුවල ඉන්නෙන් පළක් නෑ, අපි නිරේ යන වැඩක් මේ. එහෙනම් අපිත් ඈතර වෙන්න ඕනේ සංසාරෙන් කියලා බුදුරජාන් වහන්සේ ළඟ පහන වෙලා මේ 500ම රහත් වුණා. දැන් බලන්න මේ මාළුවල්ලාල හිටියේ හිතන්න බැරි පිරිසක්ද? හිතන්න පුළුවන් බව දන්නේ නැහැ. හිතන්න පුළුවන් බව දන්නේ නැහැ. හිතීමේ හැකියාව Tamanට තියෙනවා කියලාවත් දන්නේ නැහැ. සංසාරයක් තියෙනවා කියලාවත් දන්නේ නැහැ. නිර්යාදී ලෝක තියෙනවා කියලා දන්නේ නැහැ. දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක තියෙනවා කියලා දන්නේ නැහැ. කර්මයේ විසින් දායාද කරගෙන මේ සත්‍ය සැරිසරන්නේ කියලා දන්නේ නැහැ. මේක දැනගත්ත වාසනාවට මේ අචිරවති ගංගායේ මාළු අල්ලපු මේ ළමයි සමහර විට මේ දේතුනායි පැත්ත පළාතේ ගියපු නැති ළමයි වෙන්නේ ඇති. ඇයිද එතන සිල්වත් පිරිසක් ගමනේ අපිට වැඩක් නැහැ උන්ට එහෙමනේ වෙන්නේ. පැත්ත පළාතේ ගියපු නැති පිරිසක් නැති නමුත් අර මේ මාළුව නිසා මේගොල්ලන්ට මේකට යන්න සිද්ධ වුණා. අවස්ථාව යෙදුණා. මාළුවගේ කතන්දරය අහගන්න ගියේ නමුත් එතනදී තමන්ගේ කතන්දරෙත් අහගත්තා. එතකොට අපිට පේනවා එහෙමනම් කෙනෙකුගේ බාහිර පෙනුමෙන් මෙයාගේ හිත දියුණු කරන්න පුළුවන් කියලා හොයන්න බෑ. කවුද හිතන්නේ මාළුවල්ලා හිටපු කොල්ල රහත් වෙයි කියලා? බාහිර පෙනුමකින් හිතන්න බෑ. කෙනෙක් චිත්ත දියුණුවක් කරා යයි කියලා. එයා කරපු රස්සාවලවල හැටියට. නමුත් ඒක එහෙම අදාළ වෙන එකක් නෙමෙයි. තමන්ගේ සිහිය කල්පනාව දක්ෂ විදියට මෙහෙවන්න පුළුවන් නම් යම් කෙනෙකුට ඒ කෙනාට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරන්න පුළුවන්. අමාරු වන්නේ ක්‍රමේ පටන් ගැනීමයි. මොකද මෙහෙමන හේතුව දැන් බලන්න ඔබ හිතලා මෙහෙම එකක්. දැන් අපි කිව්ව ඔබට ඔබ දැන් වාහන වල ගිහිලා තියෙනවා, බස් වල ගිහිලා තියෙනවා, පොත්පත් බලලා තියෙනවා, ටීවී බලලා තියෙනවා. මේවයිදී රාග සහිත අරමුණු ආවහම ඔබේ හිතේ රාගය හටගන්නේ නැද්ද? හටගන්නවා. සමහර විට හටගත්තට පස්සේ ඊගෙනම ඔබ හිත හිත ඉන්නේ නැද්ද? හිත හිත ඉන්නවා. සමහර විට ඔබට ඒක අමතක කරන්න හැදුවත් වරින් වර හිත තින්නේ නැද්ද? හිත තේනවා. එහෙමනම් අපේ හිත සැනකින් රාගේ පිහිටන සුළුයි. ඊළඟට ඔබට තරහ යන්නේ නැද්ද? තරහ යනවා. තරහ ගින සුමාන ගණන් ওই තරහ හිතේ තියෙන්නේ නැද්ද? තියෙනවා. සමහර විට ඔබ තරහ අමතක කරන්න කැමතියි. අමතක කරන්න මාසික ගන්නවා. නමුත් ඔබට ඒකමයි හිතට එන්නේ. එහෙම ගතියක් නැද්ද හිතේ? එහෙමනම් අපිට එකක් පේනවා. තරහයේ මේ හිත ඉක්මනට තරහ තුල පිහිටනවා. ඊළඟට ඔබට ඉරිසියාව ඇති වෙන්නේ නැද්ද? ඇති වෙනවා. ඔබ ඉරිසියාව ඇති වුණා කියලා සමහර විට දන්නේ නැහැ. ඔබ ඉරිසියාවෙන් හිතලා, ඉරිසියාවෙන් කියලා, ඉරිසියා සහගතව ක්‍රියාවකුත් කළා. නමුත් ඔබ දන්නේවත් නැහැ එතන තිබුණේ ඉරිසියාව බව. මෙන්න මේ විදිහට හිත වැරදි දේ තුල පිටන්න ඉක්මනට පහසුයි. එතකොට එහෙම හිත නොමග පිහිටවන්නේ පහසු ගතියක් නැද්ද? පිහිටනවා. ආන්නේක තමයි අපේ ප්‍රශ්නේ. හිත අකුසලේ සැනකින් පිහිටන්නේ මොකද? හිත තිබෙන්නේ අකුසල මුල්වල පිහිටලා. හිත අකුසල මුල්වල පිහිටලා තියෙන නිසායි අකුසලේ ආපු ගමන් හිත අකුසලේ විසින් වෙලා ගන්නවා. මේ අකුසල මුල්වල හිත පිහිටා තියෙනකන් අපට සංසාරී දුක හැදෙන පැත්ත, අනතුරුදායක පැත්ත පවතිනවා. මේ නිසයි මිනිස් ලෝකයේ උපත දුර්ලභ. අකුසල් වල පිහිටලා තිබෙන හිතක් තිබෙන කෙනෙක් කලාතුරකින් මිනිස් ලෝකෙට එන්නේ. දැන් අපි මිනිස් ලෝකෙට මේ ආවා කාගේවත් ටෑග්ගක් හැටියට නෙවෙයි, ස්වීප් එකක් හැදිලා නෙවෙයි. එහෙමනම් වාසනාව හූරලා නෙවෙයි මිනිස් ලෝකෙට අපි ආවේ. ඒ අකුසල පිහිටපු හිත අපිට පවතිද්දී අපි මේ අකුසල් මැඩගෙන කරපු පින් තියෙනවා සංසාරේ. ආනි පිනක් මතුවලා තමයි මිනිස් ලෝකෙට ආවේ. නමුත් හිතේ ස්වභාවය තියෙන්නේ අකුසලෙ පිහිටලා. මේ නිසා තමයි ඉක්මනටම අපාය යන්නේ. මිනිස් ලෝකෙට එනවා කියන එක අමාරු වැඩක්. අපායේ උපදිනවා කියන එක ලේසි වැඩක්. බුදුරජාණන් වහන්සේ වදාළේ ඒකයි. සුකරානි අසාධූනි යත්තචේ අහිතාංච. තමන්ට අහිත පිණිස පවතින, තමන්ට දුක් පීඩා පිණිස පවතින දේවල් කරන්ට හරි ලේසි. යං වේ සුකංච සාධුංච තං වේ පරම දුක්කරං. තමන්ට යමක් සැප පිණිස පවතීද, යහපත පිණිස පවතීද, ඒක කරන්ට හරි අමාරුයි. ඒක ඇත්තනේ. දැන් බලන්න සමාධිය දියුණු කරගන්න කොච්චර අමාරුද, විදර්ශනා ප්‍රඥාවක් දියුණු කරගන්න කොච්චර අමාරුද, සීලයක හිත පිහිටුවගෙන පවත් ගන්න කොච්චර අමාරුද. නමුත් නමකට යනවායි කියන එක සුදුසුකාල කරන්න පුළුවන්. බලන්න එහෙමනම් මේ අකුසලේ හිත පිහිටා තිබෙනවා. බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා අපට ඔන්න ඒ අනුතර පින්නා දෙනවා බලපං හිත දියා. මේ ප්‍රශ්න නැද්ද? ඔන්න අපට පේනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේකට ප්‍රතිවිරුද්ධ වීරියක් ගොඩනගා ගන්න කියලා. ඒ මොකද්ද? මේ අකුසල් එනකොට මේ අකුසල් ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙන්න එපා. මේ අකුසල් ඉස්මතු වෙන්න ඉඩ දෙන්න එපා. මේ අකුසල් වළක්වන්න ඉස්සල සංවර කරන්න. ඊට පස්සේ සීය පිහිටවන්න, සීය දියුණු කරන්න. දැන් මෙහෙම කියමු, ඔන්න අකුසල් ප්‍රහාණය කළා. අකුසල් ප්‍රහාණය කරපු කෙනේ රාගේ හිතද්දි හිතද්දි හිතද්දි හිතද්දි රාගේ හිත පිහිටන්නේ නැහැ. විරාගේ හිත පිහිටනවා. අකුසල් ප්‍රහාණය කරපු කෙනේ දේශයේ හිතද්දි හිතද්දි දේශයට හිත පිහිටන්නේ නැහැ. මෛත්‍රී හිත පිහිටනවා. අකුසල් ප්‍රහාණය කරපු කෙනේ ඉරිසියාවේ හිතද්දි හිතද්දි ඉරිසියාව හිතන්න බෑ යාට. යාගීත මුදිතාවට එනවා. මුදිතාව කියන්නේ තවත් කෙනෙක් දුවන වෙනකොට තියෙන සතුට. මෙන්න මේකට හේතුව මොකද? හිත කුසලයේ පීඩා තිබීම. එහෙනම් මේ හිත අකුසලයේ පීඩා තිබෙනවා කියන එක අනිත්‍ය දෙයක්. එහෙනම් අනිත්‍ය නිසා අපිට පුළුවන් අකුසලයෙන් බැහැර කරලා කුසලයේ නගා හිටවන්නට පුළුවන්කම තියෙනවා. අන්න ඒ පිණිස තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වෙන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනිත් ලෝකේ අනිත් සියලු දේවල් වලට වඩා වෙනස් එකක්. මේ ගැන අවබෝධයක් තිබෙන කෙනෙකුට කොයිතරම් තමන්ගේ ජීවිතයට යහපතක් උදා කර ගන්න පුළුවන්ද? දැන් මේ රටේ මිනිස්සු මේ ආගම් වෙනස් කරන්නේ සල්ලි වලට බඩු ගන්න පිළිවෙලට කඩේ ගිහිල්ලා. කඩේ ගිහිල්ලා ජාඩි කරෝල ගන්නවා වගේ. බොහොම ලේසියෙන් වෙනස් කර ගන්නවා. දැන් අලුත් එක තමයි හිරකාරයෝ නිදහස් කරන එක. දඩමුදල් ගෙවා ගන්න බැරි හිරකාරයන්ව පල්ලී මාර්ග නිදහස් කරනවා. නිදහස් කළා ඊට පස්සේ එයා ඉස්සරහා ධම්මපදේ හරි පිරිත් පොත හරි බිම දානවා පාගපන් කියලා. පාගනවා. පාගගෙන ඉඳෙද්දි තමයි කුරුසි අතර දෙන්නේ. ඊට පස්සේ මේකට මේක කප්පුක වගේ කුරුසි. ඊරස් ධර්මයට බැන බැන ඉති මරණින් මත්ති නිරේ උපදිනවා. දැන් බලන්න මේ ආගම් වල තියෙන මේ භයානක චින්තනය මට හිතා ගන්න බෑ. මේ ධර්මයට මෙච්චර වෛර කරන්න පුළුවන්ද කියලා. බෝධනේ හිතාගෙන ඉන්නේ මේ සාමේ සාමේ කියන එකට පල්ලිය කියන්නේ සාමකාමි තමක් කියලා. පල්ලිය ගැන මං අර්ථකථනයක් දෙන්නම්. මේක තමයි ඒක ඕනම දෙයක අර්ථකථනයක් දෙන්න පුළුවන් අතීතය අධ්‍යයනය කරාම. එක්තරා පිළිවෙලකින් බැලුවාම පල්ලිය යනු දේශපාලන ව්‍යාපාරයක්. එක්තරා පිළිවෙලකින් බැලුවාම පල්ලිය යනු ත්‍රස්තවාදී සංවිධානයක්. එක්තරා පිළිවෙලකින් බැලුවාම පල්ලිය යනු පාතාල ලෝකයක්. එක්තරා පිළිවෙලකින් බැලුවාම පල්ලිය යනු මිත්‍යා දෘෂ්ටියකින් යුක්ත ආගමක්. එක්තරා පිළිවෙලකින් බැලුවාම පල්ලිය යනු සමාජ සේවයක්. ඔය ලක්ෂණ පහම තියෙනවා. ඔය ලක්ෂණ පහම තියෙනවා මුස්ලිම් පල්ලියේ අනිත් පල්ලියෙත්. ඒ නිසායි දරුණු කල්ලි බිහි වෙන්නේ. කවදාවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් දැන් බලන්න හිතක් දිහා බලන්න උගන්වද්දී හිත අකුසලේ පිහිටලා තියෙනවා. මේක නා අහිත පිණිස පවතින දෙයක්. ඔබට මේක දුක් පිණිස පවතින දෙයක්. ඔබට මේක අයහපත පිණිස පවතින දෙයක්. ඔබ මේක ප්‍රහාණය කරගන්න සිය පිටවන්න, වීරේ පිටවන්න, නූන පිටවන්න කියලා උගන්වනකොට ඒ ධර්මයේ හිතට ගත්ත එක්කෙනා ත්‍රස්තවාදීක් වෙයිද? කිසි දවසක සිද්ධ වෙන්නේ නැහැ. අන්‍යාගම් වලට වෛර කරයිද? කිසි දවසක සිද්ධ වෙන්නේ නැහැ. අතරින් පතර අපි ළඟටත් ඇවිල්ලා අන්‍යාගමිකය බුදුදහම වැළඳ ගන්නවා. නමුත් කවදාවත් අපි ඒ ආගම් කෙරෙහි නපුරු හිතක් පහළ කරවන්නේ නැහැ. අපි උගන්වන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලැබීම නිසා ඔබට මේ විදිහේ වාසනාවක් හිත දියුණු කරගන්න උදා වුණා කියලා. ඒක විතරයි උගන්වන්නේ. අර වෛර කරන්න උගන්වන්නේ නැහැ. එමුකද අපි දන්නවා වෛරය අකුසලයක් කියලා. දේශය අකුසලයක් කියලා. කුසල අකුසල අඳුනන් නැති පවපින තෝරගන්න බැරි ආගමකට මේ ලෝකයේ ඕනෑම අපරාධයක් කරන්න පුළුවනි. නමුත් අපි තේරුම් ගන්න ඕනේ ඒ අපරාධ කරන්න පුළුවන් වෙන්නේ අධර්මයේ බලවත් වුණොත් විතරයි. ධර්මයේ බලවත් කළොත් ඒක කරන්න බෑ. ධර්මයේ බලවත් කරන්නට නම් ඒ කිනා සම්මාදිට්ඨියම ඇති කරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගෙන ඔබත් ඔබේ සත්‍යමමණින් ධර්ම ප්‍රචාරයේ යෙදෙන්න ඕනේ. ඔබ යම්කිසි කැපවීමක් කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පතුරවන්න. එතකොට මේ අන්‍යාගම් කෙනෙකුට හරි තේරුනොත් මේ හිතේ අකුසල් නිසා මේ ඔක්කොම වෙන්නේ කියලා කවුද කැමති අකුසල් තියාගන්නේ? අකුසල් ප්‍රහාණය කරන්නයි කැමති වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ඕ ලෝකේ ඕනෑම බුද්ධිය පාවිච්චි කරන්න කැමති කෙනෙක් කැමති වෙනවා. ඉතින් මේ නිසා අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය හොඳට අඳුන ගන්නවා. උන්වහන්සේ මෙහෙම වදාළා මාළුන්ගේ පුත්තු ස්වාමීන් වහන්සේට. දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ උත්තර නොදුන්න, බැහැර කරපු, ප්‍රකාශ නොකරපු මේක අදාළ නැහැ, මේක මාතෘකාවක් හැටියට කතාවට ගන්න එපා කියලා බැහැර කරපු ප්‍රශ්න 10ක් තියෙනවා. අද අපි මේ ප්‍රශ්න ඉගෙන ගත්තා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මාළුන්ති පුත්ත මෙන්න මේක තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ, මේක දේශනා කළා කියලා මතක තියාගන්න කියනවා. ඒ තමයි තථාගතයන් වහන්සේ කියා දෙනවා මේක තමයි දුක්ඛාරිය සත්‍යය. තථාගතයන් වහන්සේ කියා දෙනවා මේක තමයි දුක්ඛ සමුදය ආර්ය සත්‍යය. තථාගතයන් වහන්සේ කියා දෙනවා මේක තමයි දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය. තථාගතයන් වහන්සේ කියා දෙනවා මේක තමයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරි සත්‍යය. මෙන්න මේ ආර්ය සත්‍ය බුදුරජාණන් වහන්සේ කියා දුන්නා කියලා හිතන්න කියනවා. දැන් එතකොට අපිට පැහැදිලිව පේනවා මේ බුද්ධ දේශනාවල් තුලින් හරි පැහැදිලි ධර්මයක්, පැහැදිලි ඉලක්කයක්, පැහැදිලි මඟපෙන්වීමක්, පැහැදිලි මාතෘකාවක් මේ බුද්ධ ශාසනය තුල තිබෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මාළුන්ගේ පුත්ත, ඇයි මේ තථාගතයන් වහන්සේ මේ ධර්මයේම කියා දෙන්නේ? මේක තමයි කියනවා ජීවිතේට අතිශයින්ම ප්‍රයෝජනවත් දෙය. මේක තමයි නිර්වාණගාමි මාර්ගයට මූලික වෙච්ච දෙය. මේක තමයි අවබෝධයෙන්ම කලකිරෙන්ට උපකාර වන දෙය. මේක තමයි අවබෝධයෙන්ම නොවැළෙන්ට උපකාර වෙන දෙය. මේක තමයි තණ්හාව නිරුද්ධ වීමට උපකාර වන දෙය. මේක තමයි විශේෂ ඥානයේ පිණිස උපකාර වන දෙය. මේක තමයි නිවන පිණිස උපකාර වන දෙය. බලන්න එහෙමනම් අපට හිතන්න ඕන දේ පැහැදිලිව තියෙනවා. මේකට අපට උවමනයි කාටවත් සොලවන්න බැරි ප්‍රසාදයක්. බුදුරජාණන් වහන්සේ ගැන, බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ගැන, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය ගැන, බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන. මොකද්ද ඒකට කියන වචනේ? ශ්‍රද්ධාව. මොන ශ්‍රද්ධාවද? ඔව්, අචල ශ්‍රද්ධාව. තවත් විදිහකින් කියනවා නම් ආකාරවතී ශ්‍රද්ධාව. තව ශ්‍රද්ධාවක් තියෙන වැඩකට නැති එකක්. අමෝලිකා ශ්‍රද්ධා. අමෝලිකා ශ්‍රද්ධා කියන එක අවබෝධයකින් නෙමෙයි තියෙන්නේ, ඕනම ගැටයකට අහුවෙන එකක්. පරිප්ලව පසාදස්ස පඤ්ඤා න පරිපූර්ති. ඉල්පෙනි සදහැ ඇත්තවට ප්‍රඥාව නොපිරේ. ඒ කියන්නේ එහෙම ප්‍රඥාව ඇති වෙන්න මොකෙන්ද? අවබෝධයෙන් පැහැදීම කියන එක ඇති වෙන්නේ ධර්ම ශ්‍රවණයෙන්, යෝනිසු මනසිකාරය ආදී දෙයින්. කල්‍යාණ මිත්‍ර සේවනයේ විශේෂයෙන්ම උපකාර වෙනවා. උදාහරණයක් මම කියන්නම්. බුදුරජාණන් වහන්සේ ළඟ 500ක් මහණ වුණා. මහණ වෙලා ඉතින් ඒ ස්වාමීන් වහන්සේ නිදිදී දේවදත්ත මෙතෙන්ට ආවා. ඇවිල්ලකිව දැම් බලන්න මේ නිවන් මග ගැන මම හරීම කෙටි ක්‍රමයක් මේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළා. කු පිළිගත්තේ නෑනේ. හරි කෙටි ක්‍රමයක් මං කියලා දුන්න කිව්ව මොකද්ද තියෙන්නේ මේකේ පොඩි දෙයක් කිව්වා තියෙන්නේ මේක තියෙන්නේ මහාන විචික්‍රණ නිර්මාංශ වෙන එක කිව්වා පළවෙනි එක. දැන් මේ කවුද කියන්නේ? ඔව් පළවෙනි එක නිර්මාංශ වෙන එකයි කිව්වා. දෙවෙනි එක තමයි කිව්වා තුන් සිවුරෙන් ඉන්නේ එක. හතරවෙනි එක තමයි කිව්වා ගහක් යට ඉන්නේ එක. පස්වෙනි එක කිව්වා පාසිකූල චීවර ධර්ණ එක. හතරවෙනි එක පාසිකූල චීවර ධර්ණ එක පස්වෙනි එකයි කියලා කිව්වා පින්ඩ පාතෙන් ඉන්නේ එක. මේක තමයි කිව්වා කෙටි ක්‍රමයේ. ඉතින් කෝ මම බුදුරජාණන් වහන්සේට මේක කිව්වා කෝ අහන්නේ නේ. දැන් මේකෙදි කැපිල පෙවුන අර 500ට බුදුරජාණන් වහන්සේ එහෙනම් මේ රැල්ලට අහුවෙලා. එහෙනම් රැල්ලට අහුවෙලා නැත්තේ දේවදත්ත තමයි කෙටි ක්‍රමේ දන්නේ. අන්න දැක්කද ඉල්පෙනේ සැදැහැ තියෙන කිනා අහුවෙන තාලේ. අර 500ම ශ්‍රද්ධාවෙයි පිටුවා ගත්තා. කවුරු ගැනද? දේවදත්ත ගැන. ඊට පස්සේ දේවදත්ත කිව්වෙ ඉන්න මාත් කියන්න මං ආජීවෝ සුළු දියක් නියෝක. මම අපේ රටේ දැන් පහළ වෙලා ඉන්න සමහරු කියනවා සමාධි නැති අයට කියනවා අයියෝ සුළු දෙයක් නේ විනාඩි 10ක් මේ සමාධි ඇති කරගෙන මං දාලා දෙන්න පළවෙනි ධ්‍යානෙට. අනේ දන්නේ නැති අය යනවා. එහෙම පන්ති තියෙනවා දැන්. දන්නේ නැති අය යනවා. අර දේවදත්තට අහු වෙනවා වගේ. කියලා කියනවා මේ කුස්ම පොඩ්ඩක් ගන්න කියනවා විනාඩි 10ක් 100 පිටවගෙන. පළවෙනි දහන්න දාලා දෙන්නම් කියනවා. පුදුම වැඩ මේක. අර ශ්‍රද්ධාවේ පිහිටවා ගන්න බැරි අය මොකද ඉන්නේ ඔක්කොම අහු වෙනවා. ඉල්පෙන සැර අය ආකාරවතී ශ්‍රද්ධා නැති අය ඔක්කොම අහු වෙනවා. ඊට පස්සේ මේ ගයාවට එක්කගෙන ගියා. දැන් එක්කගෙන ගිහිල්ලා දැන් ඒ 500 වට කරගෙන දැන් කවුද බණ කියන්නේ? දේවදත්ත නිවන කරා එක්කන් යන්න මේ භික්ෂුන් වහන්සේලාව. දැන් එතකොට මේ 500 නමම හිතාගෙන ඉන්නේ ආ මේ තමයි අපේ ගැලුම් කාර්යය. බුදුරජාණන් වහන්සේ මේක දිවසින් දැක්කා. දැකලා බැලුවා මේ 500 නමම මාර්ගඵල ලබන්න පුළුවන් 500 නමක්. මේ 500ම අමාරු වැටෙනවා. මෙයාට තව දුරට තැහුම්කන් දුන්නොත්. සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා කැඳෙව්වා. කැඳවලා කියනවා පින්වත් සාරිපුත්ත පින්වත් මොග්ගල්ලාන ඔබට කරුණාවක් නැද්ද මේ මහාන වෙච්ච අය ගැන? ඇයි භාග්‍යවතුන් වහන්සේ? අන්න මේ දේවදත්ත 500ක් දැහැගෙන ගියා. ඔය 500 අමාරු වැටින්න කලින් ඉක්මනට බේර ගන්න කිව්වා. සාරිපුත් මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා දැන් වඩිනවා කොහටද? ගයා ශීර්ෂයට. දැන් දේවදත්තට පේනවා. දේවදත්ත කියනවා අර ස්වාමීන් වහන්සේලාට සාමාන්‍යයෙන් මහණෙනි කියන වචනේ බුදුරජාණන් වහන්සේ පමණයි යොදන්නේ. දැන් දේවදත්ත ස්වාමීන් වහන්සේලාට කියනවා බලාපල්ලාන්න මහණෙනි. දැන් මියා තමයි මේක මෙරඟ පාන්නේ. අන්න මහණෙනි බලාපල්ලා සරිවිත් මුගලන් දෙන්නම එනවා. අන්න බලාපල්ල සමන ගෞතමයන් අතෑරලා මගේ ළඟට ඉන්න අපූර්ව කියලා කියන ඕන්න වඩින්න කියලා ඕන්න තමන් එයා දෙපැත්තින් තියාගත්තා. චරිත මුගලන් දෙනමත් මහරහතන් වහන්සේලා දෙනමත් දෙපැත්තින් වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ සමහර දවස්වලට සාරිපුත්ත මහරහතන් වහන්සේට හරි මොග්ගල්ලාන මහරහතන් වහන්සේට හරි ධර්ම දේශනා පවරලා චුට්ටක් උන්නාසේ හාන්සි වෙලා අහගෙන ඉන්නවා සිහියෙන්. දැන් දේවදත්තට උනුණා මේ කරකපාන්න. දේවදත්ත කියනවා මේ සාරිපුත්ත ඔබ දැන් මේ භික්ෂු සංඝයාට දහම් දෙසන්නේ මගේ පිට චුට්ටක් එක්කමයි. මම හාන්සි වෙනවා. දේවදත්ත හාන්සි වුණා. හාන්සි තමයි සුටුස් කාලා නිඳ ගියා. ඒ මොකද? සම්මා දිට්ඨියේ නොපිහිටපු කෙනෙක්, සම්මා වායාමයේ නොපිහිටපු කෙනෙක්, සම්මා සතියේ නොපිහිටපු කෙනෙක්, සම්මා සමාධියේ නොපිහිටපු කෙනෙක්, ආර්ය මාර්ගයේ නොපිහිටපු කෙනෙක්, ආර්ය මාර්ගයට ප්‍රතිවිරුද්ධ කෙනෙක්, ආර්ය මාර්ගයෙන් බැහැර වෙච්ච කෙනෙක්. හාන්සි වුණා විතරයි ගොරොද්ද ඇද බුදි. මේක හොඳ අවස්ථාව. සාරිපුත්ත මහරහතන් වහන්සේ ධර්ම දේශනා කරන්න පටන් ගත්තා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ චිත්‍රවලින් ඒක මවල පෙන්නනවා. වේගින් අවබෝධ වුණා මේ ස්වාමීන් වහන්සේලාට. ඊට පස්සේ මොකද වුනේ? මේ ස්වාමීන් වහන්සේලාව බේරගෙන ආපහු වැටියා. මේකෙන් අපිට පේනවා මේ ශ්‍රද්ධාව තිබුණ නැත්තම් ඉලක්කෙට එයා අමාරු වැටෙන්න තියෙන එකල එසේ නම් මේකල කවර කතාද? ඒ නිසා ශ්‍රද්ධාව තිබ්බ යුත්තේ චතුරාර්ය සත්‍ය අවබෝධය ගැන මිසක් වෙන දෙයක් ගැන නොවේ. මේ නිසා අපි මේ මතේ හරියට හිටියොත් අපිට මේ ධර්මයේ කරා යන්න පුළුවන්, අමාරු වෙටින්නේ. ඒ නිසා අපි හොඳට තේරුම් ගන්න ඕනේ මේ දුර්ලභ අවස්ථාවක් අපිට ලැබිලා තියෙනවා. අපි බුදුරජාණන් වහන්සේව සරණ ගියා. බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ සරණ ගියා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයේ සරණ ගියා. ඊළඟට අපි ශ්‍රද්ධාව තියන එක්පන්ටම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕන කියලා. ඉතින් මේ නිසා අපි මේ අදහස තුල ඉන්න ඕනේ අවබෝධයේ. ඔබ ඉන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ පැත්තේ ඉඳලා කල්පනා කරන කෙනෙක් හැටියට මිසක් බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් පිටස්තරේ හැටියට කල්පනා කරන විදිහට නොවේ. ඒ විදිහට තමාරු වැටෙනවා. මොකද එක නෝන කෙනෙක් මට කියනවා මේ ටීවී එකේ කිව්වා මේ මානසික පීඩනයේ තියෙන අය භාවනා කරන්න හොඳ නැහැ මේ කියලා. මම කිව්වා ඔබ දැන් ඔබ භාවනා කරනවා නේ කරනවා. ඉතින් ඔබට මානසික පීඩනයේ භාවනාව නිසා ඇති වුණාද? අනේ නෑ කිව්වා. මොකද නැත්තම් මේ මොකද මේ ඕන නැතිව ගිලින්නේ? මම කිව්වා ඔබ ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ පැත්තේ. ඔබ ඉන්නේ අනිත් පැත්තේනේ. අනිත් පැත්තේ ඉන්නකන් ආරක්ෂාවක් නෑ. තමන් ඉන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ පැත්තේ, බුද්ධ ශාසනයේ පැත්තේ. එතකොට තමයි මේක හරියට කරගෙන යන්න පුළුවන් වෙන්නේ. එතකොට තමයි මේක අවුලක් නැතුව ඒ ධර්මයේ තුලම රැඳී සිටීමෙන් තමන්ටත් මාර්ගඵල අවබෝධයක් ඇති කරගෙන තමන්ගේ දූ දරුවන්ටත් මාර්ගඵල අවබෝධයක් ලබා දෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒක තමයි බුද්ධ ශාසනය. දැන් අපිට දුර්ලභ අවස්ථාව. අපි දන්නවා අපේ හිතේ අකුසල් තියෙනවා. අකුසල හිත පිහිටිනවා. මේක නරක දෙයක්. මේක අපිට වාසියක් නොවේ. මේක අපිට අවාසියක්මයි. ඉතින් මේක වාසියක් වෙන්න නම් අපිට මානසික වීරිය පුහුණු කරන්න ඕන, සිහිය දියුණු කරන්න ඕන, නුවණ දියුණු කරන්න ඕනේ, ශ්‍රද්ධාව තුලින් අපි රැකවරණේ සලසා ගන්න ඕනේ. ශ්‍රද්ධාවන්තයා කියලා කියන්නේ සල්ලිකාරයෙක් වගේ කෙනෙක්. ගොඩාක් සල්ලි තියෙන කෙනෙක් වගේ ආකාරෝති සද්දාට පැමිණිච්ච කෙනා. ඒ කියන්නේ මේ වගේ එකක්. දැන් අපි කියමු ඔබට සල්ලි ටිකක් තියෙනවා. ඔබ මේ සල්ලි චුට්ටක් තියාගෙන වෙළඳපොළට යනවා. සල්ලි චුට්ටක් තියාගෙන වෙළඳපොළට යන්නේ කෙනා හොයන්නේ හොඳ බඩුද ලාභ බඩුද? ලාභ බඩු හොයන්නේ. ඒකට මොකද හේතුව? ප්‍රමාණය ටිකයි තමයි ළඟ තියෙන්නේ. ඒ ටිකට් පිරිමහෙන විදිහට තමයි යා බඩු තෝරන්නේ. අවිගම හොද්දට ස්වීඩන් කරන්න පුළුවන් විදිහට සල්ලි ලොකු ගොඩක් තමන් ළඟ තියෙනවා. තමන් එහෙනම් ලාබඩු දිහා බලන්නේ නැහැ. තමන් බලන්නේ මෙතන තියෙන හොඳම වටිනා ඔරිජිනල් එක මොකද්ද කියලා. ඒක තමයි ගන්නෙ. මොකද හේතුව? ඒක ගන්න උවමනා ධනයක් තමල් ළඟ තියෙනවා. මෙන්න මේ වගේ ආකාරවතී ශ්‍රද්ධාව තිබිච්ච එක්කෙනා පහදින්නේ චතුරාර්ය සත්‍යයටමයි. ආකාරවතී ශ්‍රද්ධාව නැත්තම් හඬට පහදිනවා, රූපෙට පහදිනවා, කතා විලාසයට පහදිනවා, කතන්දර වලට පහදිනවා, වෙන වෙන දේවල් වලට පහදිනවා. මොකද හේතුව? එයාගේ ශ්‍රද්ධාව අර මුදල් චුට්ටක් තියෙන කෙනා වගේ බාල බඩුවට හිත යනවා. ගොඩක් සල්ලි තියෙන එක්කෙනා හරි දේ තෝරගන්නවා, ඔරිජිනල් එක තෝරගන්නවා, වටින එක තෝරගන්නවා. එවගේ තමයි ආකාරවති ශ්‍රද්ධාවට පැමිණිච්ච එක්කෙනා නියමදී මේකයි කියලා තෝරගන්නවා. අන්නේ කෙනා තමයි නියම ප්‍රයෝජනෙ ගන්නෙ. ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය හම්බුච්ච වෙලාවේ එයා පහදින්න ඕනේ මොකේදද? චතුරාර්ය සත්‍ය ධර්මයටමයි. ආර්ය අෂ්ටාංග මාර්ගයටමයි පහදින්න තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔබටත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ප්‍රවේශ වෙලා මේක ප්‍රගුණ කරලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට මේ ශ්‍රී සද්ධර්මය උපකාර වේවා. සාදු සාදු සාදු. මාගේ ස්වාමියෝ බුදු රජාණන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වූසේක. රහසින්වත් පවුන කළසේක. සියලු පාපයන්ගෙන් මිදුනසේක. සියලුලෝ ඇසියන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසු වනසේක. බුදුරජාණන් වහන්සේ අසින් රූප දැක ඒ රූප කෙරෙහි නොඇලුනසේක, නොගැටුනසේක, මුලා නොවුනසේක, ආසාව දුරු කළසේක, කනින් ශබ්ද අසා ඒ ශබ්ද කෙරෙහි නොඇලුනසේක, නොගැටුනසේක, මුලා නොවුනසේක, ආසාව දුරු කළසේක. නාසයෙන් ගඳ සුවඳ දැන ඒ ගඳ සුවඳ කෙරෙහි නොඇලුනසේක, නොගැටුනසේක, මුලා නොවුනසේක, ආසාව දුරු කළසේක. දිවෙන් රස විඳ ඒ රසය කෙරෙහි නොඇලුනසේක, නොගැටුනසේක, මුලා නොවුනසේක, ආසාව දුරු කළසේක. කයින් පහස ලබා ඒ පහස කෙරෙහි නොඇලුනසේක, නොගැටුනසේක, මුලා නොවුනසේක, ආසාව දුරු කළසේක.